සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ දීඝනිකායේ සිගාලක සූත්‍රයේ දැක්වෙන අපායමුඛ හය පිළිබඳව. කිසියම් පුද්ගලයෙක්ගේ මෙලව ජීවිතයේ භෝග පරිහානියට හේතු වන කරුණු හයක් මෙහිදී භාගතුන් වහන්සේ දේශනා කරනවා. බුදු දහම සංඝගෙන තෙරුවන් සරණ ගිය ආර්ය භාවයට පත්වෙන ශ්‍රාවකයෙක් මෙන්න මේ කරුණ වලින් නිරතුරුව වැළකීලා ඉන්නවා. භාගතුන් වහන්සේ මෙහිදී මේ අපායමුඛය පැහැදිලි කරනවා. කතමානිච්ච බොහෝගානං අපායමුඛානි නස්සේවති. මොනවද සේවනේ නොකරන අපායමුඛ අපාය දොරටු හය කියලා පැහැදිලි කරනවා. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන යෝගෝ කෝ ගහපති පුත්ත බොහෝගානං අපායමුඛං. අපායමුඛ අතරින් පළවෙනි කාරණය තමයි මදයට හා ප්‍රමාදයට පත්වන රහමෙර පානය. දෙවෙනි කාරණය තමයි විකාල විසිකහා චරියානු යෝගෝ බොහෝගානං අපායමුඛං. විකාලේහි වීති සංචාරය තමන්ගේ ධනය පිරිහීමට හේතුවක්. සමජ්ජාභේ චරණං බොහෝගානං අපායමුඛං. උත්සව බැලීමට යෑමට නිතර තියෙන කැමැත්ත. ඒ සඳහා හැසිරීම භෝගයන්හි අපායමුඛයක් විදියට දක්වනවා. ජෝතා පමාදට්ඨහනු යෝගෝ භෝගානං අපායමුඛං. දෝකෙලියට, ධාතු ක්‍රීඩාවට, එහෙමත් නැත්නම් සෝදුවට තියෙන කැමැත්ත භෝගයන්හි ධනෙහි පිරිහීමට හේතු වන කාරණයක්. පාපමිත්තානු යෝගෝ භෝගානං අපායමුඛං. පාපමිත්‍රයන්ගේ ආශ්‍රය භෝගයන්හි සම්පත්තියන්හි පරිහානියට හේතුවක්. ආලස්සානු යෝගෝ භෝගානං අපායමුඛං. අලසව කටයුතු කිරීම භෝග සම්පත්තියෙහි පිරිහීමට හේතු වන කාරණයක්. මේ විදිහට මේ සිගාරක සූත්‍රයෙන් දැක්වෙන අපායමුඛය භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ ජීවිතයේ ධනය පිරිහීමට හේතු වන කාරණා හයක්. ඊට අමතරව තමන්ගේ ගෘහස්ත ජීවිතයේ පරිහානියට, කීර්තිය නැතිවීමට, ශරීර සෞඛ්‍ය නැතිවීමට, තමන්ට ධනෙ උපයන තියෙන කාලය අපතේ යෑමට, මරණින් මතු ජීවිතය අපාගත වීමට මෙන්ම අපේ ලෝකෝත්තර ආධ්‍යාත්මික බලාපොරොත්තු වලින් බැහැර වීමට හේතු වන කාරණා හයක් වශයෙන් මේ කරුණු දක්වන්නට පුළුවන්. ඒ අතරින් පළවෙනි කාරණේ විදිහට දක්වන සුරාමේරේ මජ්ජපමා දට්ඨාන යෝගෝ කෝ ගහපති උත්ත භෝගානං අපායමුඛං කියපු විදිහට මදයට හා ප්‍රමාදයට හේතු වන මද්ද්‍රව්‍ය මත්වතුර පානය කෙනෙක්ගේ මෙලව ජීවිතයේ පරිහානියට භෝග සම්පත්තියට හානි කිරීමට හේතු වෙනවා. ඊට හේතුව තමයි සන්දිට්ඨිකා ධනජානි සාන්දෘෂ්ටික වශයෙන් ධනය පිරිහිල යනවා. ඒ වගේම කලහ පවඩණි කලකෝලහල ඇතිවන්නට හේතු වෙනවා. රෝගානං ආයතනං රෝගයන් බහුල වීමට හේතු වෙනවා. අකීර්තිය සංජනනි තමන්ගේ අකීර්තිය නැත්තන් නින්දාව පැතිරෙන්නට කීර්තිය නැති වෙන්නට හේතු වෙනවා. ඒ වගේම කෝපීන නිදංශනී කියපු විදියට ලැජ්ජාව නැතිවීමට හේතුවක්. ඒ සියලටම වඩා පඤ්ඤාය දුබ්බලීකරණීති ප්‍රඥාව නැතිවීමට හේතු වන කාරණයක් විදියට මේ දක්වනවා. මද්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානි හයක් මේ විදියට සිගාරක සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට විකාලේහි වීති සංචාරයේ කිරීමෙහි ආදීනව හයක් දක්වනවා. පළවෙනි කාරණය තමයි අත්තාපිස්ස අගුත්තෝ අරක්කිතෝ හෝති. සිය ආරක්ෂාව නැතිවීමට මේ රාත්‍රිය ඇවිදීම හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි පුත්ත දාරෝ පිස්ස අගුත්තෝ අරක්කිතෝ හෝති. තමන්ගේ අමුදරුවන්ගේ ආරක්ෂාව නැතිවීමට මේ හේතුවක් වෙනවා. සාපතේයම් පිස්ස අගුත්තං අරක්කිතං හෝති. ධනය අනාරක්ෂිත වීමට මේ හේතුවක් වෙනවා. සංකියෝච හෝති පාපකේසු ඨානේසු. සැක කළ යුතු පුද්ගලිකු බවට පත්වෙනවා. අභූත වචනංච තස්මින් ගෘහති. අභූත චෝදනා ඔහුට නැගීමට මේ හේතුවක් වෙනවා. බහෝනංච දුක්ඛ ධම්මානං පුරක්කතෝ හෝති. බොහෝ කරදරවලට මුහුණ පෑමටත් මේ අවහෙලාවේ වීථි සංචාරය හේතුවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, කිසියම් කෙනෙක් නිරතුරුව උත්සව බලන්න යාමට ආසාවක් තියෙනවා නම් එයින් සිදුවන ආදීනව පිළිබඳව. ඒ තමයි කුණච්ඡං නැටුම් කොතනද, කුගීතං ගීත ගායනා කරන්නේ කොතනද, වාදිතං වාදනයක් තියෙන්නේ කොතනද, අක්කහනම් ආඛ්‍යාන නැත්තං භාරත කතා ආදී මේ නොයේ කතාවන් සඳහන් වන ස්ථාන කොහෙද, පානිස්සරං අත්තාලම ක්‍රීඩා ආදී ක්‍රීඩා පවතින්නේ කොහෙද, කුම්භහ තෝනම් කලපෙමින් ආදී නැටුම් පවතින්නේ කොහෙද කියලා ඒතෙන් බල බල මේ තැනැත්තා ගමන් කරනවා. තමන්ගේ කාලයත් ධනයත් තමන්ගේ ශරීර ශක්තියත් ආර්ථිකයත් පිරිහීමට මේ සියලුම දේවල් හේතු වෙනවා. හතරවෙනි කාරණය තමයි ධාතු ක්‍රීඩාවෙහි නැත්තං සූදුවෙහි තියෙන ආදීනව දක්වනවා. ජයං වේරං පසවති, තමන් ජයග්‍රහණය කළොතින් සතුරන් ඇති වෙනවා. ජිතෝ චිත්ත මනුසෝචති, පෙරදුණු කල්හි වස්තුව ගැන ඔහු දුකටපත් වෙනවා. සන්දිට්ඨිකෝ ධනජානි, ජීවිත කාලයේදීම සාන්දෘශ්‍යක වශයෙන් ධනය පිරිහීමට හේතුවක් වෙනවා. සමාගතස්ස වචනං න රෝහති, ඔහු සමාජගත ජීවිතයේදී ඔහුගේ වචනේ අනිත්‍යයි නොපිළගන්න මට්ටමට යනවා. මිත්තාමච්ඡානං පරිබොහතෝ හෝති, මිත්‍රා අමාත්‍යවරුන්ගේ අවඥාවට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආවාහ විවාහකානං අපත්තිතෝ හෝති, සෝදුවෙහි නිරුක්ත වූ පුද්ගලයා කොහොමනම් දරුවන් පෝෂණය කරන්නේද කියන හැඟීමෙන් අනිත් අය මොහුට තමන්ගේ දියණිවරුන් විවාහ කළ දීමෙන් වළකිනවා. මෙන්න මේ විදිහෙහි ආදීනව හයක් මෙහිදී පැහැදිලි කරනවා. පස්වෙනි කාරණය තමයි පාපමිත්‍ර ආශ්‍රයේ තියෙන ආදීනව. එහි ආදීනව විදියට ඔහු සෝදුව කරන අයගේ ඇසුරට පෙළඹෙනවා. ඒ වගේම යේසොණ්ඩා සල්ලාලයන්ගේ ඇසුරට පැමිණෙනවා. යේ පිපාසා බේබද්දන්ගේ ඇසුරට යනවා. යේ නේකතිකා බොරු රන් ආදියෙන් මිනිසුන් රවටන අයගේ ඇසුරට පැමිණෙනවා. යේ වංචනිකා වංචා කරන අයගේ ඇසුරට යනවා. යේ සාහසිකා සැහැසි කටයුතු කරන අයගේ ඇසුරට මොහුට යන්න සිද්ධ වෙනවා. ඊළඟට අලසව කටයුතු කිරීමේ ආදීනව හයක් දක්වනවා. අති සීතන්ති කම්මඥ කරෝති, දැඩි සීතලේ කියලා ඔහු කටයුතු වලින් වැළකී සිටිනවා. අති උන්හන්ති කම්මඥ කරෝති, දැඩි උෂ්ණේ කියන හැඟීමෙන් තමන්ගේ කටයුතු වලින් වැළකී සිටිනවා. අති සායන්ති කම්මඥ කරෝති, දැන් හුඟක් හවස් වෙලා කියලා තමන්ගේ කටයුතු අතපසු කරනවා. අති පාතෝති කම්මඥ කරෝති, දැන් හුඟක් උදෑසනේ කියලා කම්මැලි කමෙන් වැඩ කරනවා. අති ජාතෝස්මීති, දැන් මට හුඟක් බඩගිනේ කියලා කටයුතු වලින් වළකිනවා. අති දහතෝස්මීති, බඩ හුඟක් පිරිච්ච වෙලාවේදී දැන් මට අමාරුයි කියලා කටයුතු වලින් වැළකිනවා. මෙන්න මේ වගේ අලසයා සිය කටයුතු මගහරින පැහැරහරින ඒ තුලින් ධනෙ පිරිහෙන ස්ථානයක් විදියට මේ කරුණු භාගතුන් වහන්සේ දක්වලා තියෙනවා. අපේ මෙලව ජීවිතයේ පරිහානියටත් පරලෝ දුගතියටත් නිවනෙන් ඈත්වීමටත් හේතු වන කරුණු හයක් තමයි අපායමුඛ විදියට සිගාලක තරුණයාට භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපත් මේ කරුණු මැනවින් තේරුම් අරගෙන අපේ ආර්ථික අධ්‍යාපන සෞඛ්‍ය සදාචාරයේ මෙන්ම සුගතියනොත් පිරිහීමට හේතු වන මේ කරුණු වලින් හැකිතාක් වළකිමින් වඩ වඩාත් දහම තුළට පැමිණිලා දහමෙන් ප්‍රතිඵල නෙලා ගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනයත් අප හැම දෙනාටම පුණ්‍යානුමෝදනා පිණිස කුසලයක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.